2013 වසරේ 10 මාසේ 18 වෙනිදා වප්පුර 15ක පොහෝ දවස නිබ්බානං පරමං සුඛං නිවන පරම සැපයයි. නිවන හොයන්නේ දැවෙන නිසා. ඔබ දැවෙනවා කියලා ඔබ හඳුනගෙන තියනවා නම් ඔබ නිවන සොයන කෙනෙක්. හැබැයි දැවීම ජීවිතේ කියලා හිතාගත්තොත් එයාට නිවන් දකින්න බෑ. දැවීම ජීවිතේ කියලා හිතාගත්තොත් එයාට නිවන් දකින්න බෑ. දැන් උදාහරණයක් කියන්න. සතෙක් මරණ මිනිස්සේ කුගේ මනස පිච්චෙන ඒ පාප කර්මයක් කරනකොට. ඒත් ඔබ කියන්න ඒ පාප කර්මයේ ආස්වාදයක් කරගත්ත මිනිස්සු නැත. එන්න ඒ මිනිස්සු කියනවා මම සතෙක් මරනකොට හරි මේ එකක් දැනනවා කියනවා. එයාගේ පිට රටවල් වල හරක් පොර එහෙම දාලා ඒගොල්ලෝ කියනවා ඒ හරක් පොරේට ගිහිල්ලා හරකෙක් මැරුවාම පුදුම ප්‍රීතියක් සතුටක් දැනෙනවා කියනවා. ඒ සතාට අර ගිනි ඇවිලෙන උල් වලින් ඇනලා සතුටක් ලබනවා. අර ගොම් පොර තියෙන රටවල් තියෙන ඒ රටේ ඉන්න අයගේ තරම හිතාගන්න පුළුවන්. ආන්න දැක්ක නේද? හිතේ තියෙන දැවීමක්. ඒ දැවීම ආස්වාදයක් කරගත්තොත් එහෙම ඒගොල්ලෝ තමයි අර ගින්දර සැපවත් කරගත්ත පළගෙටියෝ. එයාම විනාශ වෙන දෙයට එයාම ඇලුම් කරනවා. ඒ වගේ තමයි පුජ්‍යල මමත්වයේ කියන්නේ මිනිස්සේ කපායට ඇදගෙන යන දෙයක්. පුජ්‍යල මමත්වයට ආස කරොත් ගින්නට ආස කරන පළඟැටියා වගේ. කවුරුත් ආස මමත්වයට නෙමෙයිද? කවුරුත් ආස මමත්වේ වැඩි කරන්න බලාගෙන යනකොට ඒගොල්ලෝ හැම දෙයකින්ම මමත්වේ වැඩි කරගෙනද උත්සාහ කරන්නේ. කෙනෙක්ගෙන් අහන්න, දන්නවද මං කවුද කියලා? මම මේ වගේ බලතල, මේ වගේ හැකියාව, මේ වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් මම. ධනයෙන් බලයෙන් තියෙන. ඉතින් ඒ නිසා තමයි ඔය බලයෙන් මානෙන් ඉදිවිච්ච කෙනෙකුට කටුස්සෙක් ඔළුව වැනුවත් හිතන්නේ ශා නියම පුජ්‍යලයා. නියම පුජ්‍යලයා. හාමුදුරු කෙනෙක් හරි බණ ටිකක් හරි කියන්න ගියාම හිතන්නේ මෙන්න මේ මිනිහා එනවා අපේ කරේ නගින්න. ඒ නිසා මම මානෙන් ඔළුව උදුම්ම ගත්තාට බණ කියන්නේ. පහුගිය දවසෙත් එහෙම සිද්ධයක් වුණා. ඒ මිනිස්සේගේ හිතේ යා මරන්න හදනවා කියලා. ඒ වගේ අයද සාමාන්‍යයෙන් ඉතින් අර කටුසොත්තුළු වෙනුවාම ශ්‍රේෂ්ඨයි කියලා හිතන වගේ මට්ටමේ අයට ඇත්ත වශයෙන්ම තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ වගේ වැඩිම කුසල රජුණන් බණ කියන්නේ ගියේ නැහැ. ඔහුත් බලයෙන් නිලයෙන් හරියට මාන්නයෙන් උදුම්ම ගන්න හිටපු කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවශ්‍ය කාරණයක් කියන්නේ ගියා ඊට වැඩිය පත්තම් කරන්න ගියේ නැහැ. මහරජයා මට මෙච්චර වීදම් කරනවා ඉක්මන නිවන් දකින්න කියලා. එහෙම බල කරන්න ගියා නම් යා නිවන් දකින්නේ නැහැ, පින් කරන්නේත් නැහැ, මොකක්වත් නැහැ. සකරණ ටිකක් අරගෙන ඉන්න කියලා ඉඩ දුන්නා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මමත්වයේ තියෙන දේ තුලින්, මමත්වයේ තුලින් ආඩම්බර වෙන්න එපා. මමත්වයේ තුලින් බලයක් ඇති කරගන්න එපා. මමත්වයේ තුලින් මාන්නයක්, දෘෂ්ටියක්, සංකල්පයක් ඇති කරගන්න එපා. මමත්වයේ තුලින් දහමක් ඇති කරගන්න එපා. මමත්වයන් තුලින් න්‍යායන් හදාගන්න එපා. මමත්වයන් තුලින් නිවනවත් හදාගන්න එපා. මමත්වයේ තුලින් නිවනක් හදාගත්තොත් ඒක දැවීමක් වෙනවා. දැන් සමහර අය ආගම් හදාගෙන තියෙන ස්වර්ගයක්. ඒ ස්වර්ගය හදාගෙන තියෙන මමත්වයේ තුලේ. මමත්වයේ තුලින් ස්වර්ගය හදාගත්ත නිසා මිනිස්සු ස්වර්ගයේ යන්න පවුකම් කරනවා. ස්වර්ගයේ යන්න වෛරය ඇති කරගන්නවා. ස්වර්ගයේ යන්න නොයෙකුත් විනාශ මිත්‍යා දෘෂ්ටික වැඩ කරනවා. ස්වර්ගයේ යන සත්තු මරනවා. මමත්වයේ තුලින් හදාගත්තොත් නොමග යනවා. මේක හරේ සියුම් දහමක්. හරේම සරල දහමක්, සියුම් දහමක්. බොහෝම නිවී හැනෙහිල්ලි, බොහෝම ඥානවන්ත පිරිසක් විසින් හසු කරගන්න, ග්‍රහණය කරගන්න සියුම් දහමක් මේක. පොල් ගෙඩි වගේ, කොස් ගෙඩි වගේ ලොකුවට පේන දෙයක් නෙමෙයි. Taman දන්න වචන වලින් ලොකු ගැඹුරක් කියන්නේ. ඔබට බාධකය වෙනාන් කෙනෙක් නොව ඔබමයි. ඔබමය. ඔබට බාධක ඔබමය. මට බාධකය මමමය. වෙනාන් කෙනෙක් නම් නොව. හතුරෙක් හදාගත්තට වඩා ප්‍රශ්නයක් මනස. මනස විතර හතුරුකම් කර නැගිනේ, තව කවුරුවත් ඉන්නවද? ලොකුම සතුරා තමන්ගේ මනසයි. ඉතින් එහෙම එතකොට කියන්න පුළුවන් කොහොමද මනස හතුරු වෙන්නේ? මේ විනෝදය, සතුට, මේ ඔක්කොම දෙන්නේ මනසනේ. නැහැ. ඔබ සතුටු වෙනවා නොවේ. ඔබ වැඩකාරයෙක්, ඔබ වැඩ කරනවා. ඔබ විඳින්නෙක් නෙමෙයි. ඔබ විඳවන්නෙක් මමත්වය වෙනුවෙන්. ඒ නිසා පුහුදුන් ජනයා ජීවිතයේ පුරාම සතුට සොයා දුක් විඳිනවා. සතුට සොයා දුක් හිතනවා. ඒගොල්ලෝ හිතනවා ඊළඟ පරම්පරාව හරි ඊළඟට සතුටෙන් ඉඳී කියලා. දැන් ඔය ඇත්තන්ගේ මව්පියෝ මහන්සි වෙලා උගන්නලා ගේ දොර හදලා ඔය ඇත්තන්ට මේ කරේ, ඒගොල්ලෝ දුක් හින්දා ඒගොල්ලෝ සතුටෙන් ඉඳී කියලා. දැන් ඕගොල්ලෝ ළමයි දරුවෝ හදලා ඒගොල්ලන්ට උගන්නලා ඒගොල්ලන්ට ගෙවල් දොරව වාහන යාන වාහන තියලා මහන්සි වෙන්නේ ඒගොල්ලෝ සතුටෙන් ඉඳී කියලා. ඒගොල්ලොත් ඕකම තමයි කරන්නේ. හැමෝම මේ මොහොතේ ඒ විමුක්තිය හොයා ගන්න ඕන, සතුට හොයා ගන්න ඕන. භෞතික දෙයකින් ලැබිය හැකි කිසිදු ජයක් නොමැත. මේ ලෝකේ දිනු කරනවායි කියලා ලෝකේ විනාශ කරනවා මිනිස්සු. අපේ රටෙත් බලාපොරොත්තු අපි කොහොම හරි මේ ලෝකේ විනාශ කරගෙන මුඛවාඩම් දාගෙන පාර යන බෝතල් වතුරම බොන්න වෙන සමාජයක් නිර්මාණය කරගන්න. ඒක තමයි දිනුනුව. ලොකු කාර් තියෙනවා, ලොකු පාරවල් තියෙනවා, සුස්සුස් ගාල එහෙම යන්න පුළුවන්. ඒ උනාට ස්වභාවිකව හුස්ම ගන්න බෑ. ස්වභාවික ඇරෙන් ගොලෙන් එන වතුර ටික බොන්න බෑ. ස්වභාවික හුළඟෙන් නිදා ගන්න බෑ. කෝන් දිනුනු රට. ඇත්තසේම මේ මොඩිය ලෝක විනාශ කරනවා. මෙන්න දියුණු වෙන මාර්ගය සද්ධර්මය. ධම්මං විනානත්ති සුඛානත්ත. බලන ධර්මය අවබෝධ කරගෙන ගහක් යටර වෙලා ඉන්න පුදුම පෝසත්කම. තාම දුප්පත් පල්පතවල ඉන්න පිරිසත් ඉන්න මේ ධර්මය අවබෝධ කරගත්ත මාත්‍රොත් ඉන්නු. මම එයාගේ ගෙදරට ගිහ අනේ මේ පැත්තෙන් ආව එහා පැත්තෙන් මතුවලා යන්න පුළුවන් ඕන කෙනෙකුට. මොකද ගෙදර කිසිම උළුස්සක්වත් නැහැ. ඉතින් මං හවදාම ඔබතුමා මේකේ තියෙන්නේ. අනේ මං හරි උසස්. මං හරි සතුටින් ඉන්නවා. මේ මගේ ඉඩම. මේ වටේටම මේ මේව ඉඳගෙන මම මේකේ කුලම් වැඩි වැඩි ඉන්නෝ මේ ගස් යට ගහේ හැවනේ. මං හරි උසස්. අර ගහට හේතු කරලා තියෙන මගේ වාහනේ නිල රතේ බයිසිකලේ. මානසික උපෝසත් වෙන්න ඕනේ. මානසික උපෝසත් වෙන්න ඕනේ. ඔබ ගන්නා තීන්දුව තීරණවල කොයිබ කොයිබ හරි මමත්වයක් ඇවිල්ලා ලැබුම් ගන්නවා. මිත්‍ර ප්‍රතිරූප ගැන ඔබ අහලා තියෙනවද? මිත්‍ර ප්‍රතිරූපක ස්වභාවය මොකන්ද? මිත්‍ර ප්‍රතිරූපයක ස්වභාවය තමයි ඔබ ගන්න හරි දෙයටත් වැරදි දෙයටත් දෙකටම හා කියනවා. සැබෑ මිත්‍රත්වය කියන්නේ එහෙම නෙමෙයි. එයාට වැරදි නම් වැරදි කියලා එයාට පේන දේ එයා කියනවා. හරි නම් හරි කියලා එහෙම කියනවා. ඒ කියන්නේ සැරෙන් කියනවා නෙමෙයි, ඒක පහදලා දෙනවා. සැරෙන් කිව්වොත් ඒක මොඩ වැරක් වෙනවනේ. හොඳින් කියන්න ඕන. මිත්‍ර ප්‍රතිරූප එහෙමනම් මනසේ ස්වභාවයත් ඒකමයි. මනසත් මිත්‍ර ප්‍රතිරූපය. අපි ගන්න ඕනම පැත්තකට මනසත් ඇවිල්ලා හැංගෙනවා. පොඩි ළමෙක් කරේට අම්මා පස්සෙන් ඇවිල්ලා නිතරම වටේ ඇඟිල්ලෙන් එල්ලලා පස්සෙන් ඇඳුමෙල්ලිලා ඉන්නා වගේ පුංචි ළමෙක්. මේ මනසත් එහෙම අපි ගන්න ඕනම තීන්දුවකට තීරණයකට පැත්ත කරගෙන ගිහිල්ලා මේ මනසත් මේ මමත්වයත් අපි තුල සැඟ වෙනවා. එතකොට මගේ මමත්වය කොහෙද තියෙන්නේ? මේ දැන් ඉන්න ක්‍රමවේදය තුල, මේ දැන් ඉන්න ඇක්ෂන් එකේ තමයි යත් ඉන්නේ. අපි මාරු කරොත් එයත් මාරු වෙනවා. ඒ කියන්නේ සරුවඥ වෙන්නේ නැහැ කිසි වෙලාවක. මමත්වේ සරුවඥ වෙන්නේ නැහැ. මොකද සරුවඥ වෙනවා කියන්නේ හැම පැත්තක්ම පේනවා. ඒක ඔබේ කයේ ස්වභාවය. දැන් ඔබට වුණත් මේ වෙලාවේ පේන්නේ ඔබේ පිටුපස පේන්නේ අන්ධකාරයිනේ. සරුවඥ නැහැ. එවනම් මේ ඉන්ද්‍රිය ඥානයේ බද්ධයෙන් ලබාගත් මානසික මමත්වය ස්වરૂපය කිසි විටක සරුවඥ නැහැ. එක පැත්තක් අඳුරේ, එක පැත්තක් ආලෝකම. ඒත් ලෝකෝත්තර ඥානයේ සරුවඥයි. හැම පැත්තක්ම පේනවා. ඒක පිටුපසක් නැහැ. දැන් නමුත් ඔබේ තියෙන ඔය දැක්මේ පිටුපසක් තියෙනව නේද? අන්න වැඩි. අන්න වැඩි. පිටුපසක් තියෙනවා. ඔබේ මේ මොහොතේ තියෙන දැක්මේ හොඳටම බලන්න මේ මොහොතේ දකින දෘෂ්ටියේ න්‍යායේ පිටුපසක් තියෙනවද? අඳුරු පැත්තක් තියෙනවද? එහෙනම් දෘෂ්ටිය සංකල්පය ඔබ මේ මොහොතේ දකින දැක් මේ පිටුපසක් නැත්නම් ආ නොබ දෘෂ්ටිගතනේ. දෘෂ්ටිගත නැහැ. එතෙන්ට පැමිණෙන්න ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන්නේ එතෙන්ට පෙරලෙන්න මනස එතෙන්ට ප්‍රතිපත්ති මේ කරා කේ ධම්මානු ධම්ම ප්‍රතිපත්ති පෙරල ගන්න. නිතරම කෙනෙක් නොවී ඉන්න බලනවා කියන්නේ තෝකම තමයි. දෘෂ්ටි නැතුව බලනවා කියන්නේ තෝක. සංකල්ප නැතුව බලනවා කියන්නේ තෝක. ඔබට මොන වගේ වෙනසක්ද ලබා ගන්න ඕන? මොන වගේ වෙනසක්ද බලාපොරොත්තු වෙන්න ඕන? මොන වගේ වෙනසක්ද බලාපොරොත්තු වෙන්න ඕන? දැන් ලෙඩ හැදෙන්නේ කාටද? ලෙඩ හැදෙන්නේ මට. බලන්න බුදුහාමුදුරුවෝ ලෙඩ වෙන්නේ. බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙන්නේ. ශාරීරික වශයෙන් මෙතන ශරීරයක් තියෙනවායි කියලා ගන්නේ මමත්වේ. අර එක සෝමා රහත් තෙරණියකින් ඇහුවේ ස්ත්‍රියකට මේ ධර්මයේ දකින්න පුළුවන්ද කියලා. එතකොට එතුමී ලස්සනට කිව්වා ඉත්‍ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ. මේ හිත හදාගන්න වැඩේට මේ ස්ත්‍රී භාවයේ කියන එක ප්‍රශ්නයක් නෑ. ඥානම් හි වත්තමානම් හි ඥානය ඒ අදාළ පිළිවෙත සම්මා ධම්මා විපස්සතෝ ඒ පිළිවෙත තුල ගොඩනගා ගන්නවා විදර්ශනා කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ittāhaṁ puriṣōtivā තමන් ස්ත්‍රියක් තමන් පුරුෂයෙක් කියලා හිතනවා නම් එහෙම නැත්නම් කිංචිවාපන අඤ්ඤස්මින් වෙනත් ආකාරයකට හරි තමන් කෙරෙහි ආකල්පයක් රාමුවක් හදාගෙන ඉන්නවා නම් කම්මාරෝ වදන්තු මරහතේ. ඒ වගේ දේවල් හොඳයි මායයට. ඒ වගේ දේවල් කියන්නේ මේ මායාවේ වසඟේ එහෙම නැත්නම් එහෙම දෙයක් හිතාගෙන ඉන්න කෙනෙකුට ඕක ගිහින් කියන්න කියන කාරණය තමයි එතුමී ප්‍රකාශ කළේ. එතකොට මෙතන ශරීරයක් ලෙඩ වෙන්න ශරීරයක් මැරෙන්න ශරීරයක් තියෙන්නේ කාටද? අවිද්‍යාවට, මමත්වයට. මේක ලෙඩ වෙන්න ශරීරයක් මැරෙන්න ශරීරයක් පවතින ශරීරයක් නැහැ. ඒක මගේ කරගත්තාම උන්න ලෙඩ වෙන්න ශරීරයක් තියෙනව, පවතින ශරීරයක් තියෙනව, මැරෙන. දැන් ඉඩමක් වුණත් එහෙමනේ. මේක මගේ කරගත්තට පස්සේ රණ්ඩු කරන්න ඉඩමක් තියෙනව. පවත්වන්න, ගොඩනගන්න ඉඩමක් තියෙනව. අල්ලගන්න, උපාදානය කරගන්න ඉඩමක් තියෙනව. හරි ප්‍රශ්නයක්. දැන් මට මේ කොළඹ පැත්තේ ඔස්තර නෝන කෙනෙක් කිව්වා අපේ හැමදෙරේ මං ඉඳලා මං කොළඹින් ගත්තා කිව්වා මේ ගෙයක්. ඉස්සර මුස්ලිම් අය එහෙම කාලයක්ම හිටපු ගෙයක් කිව්වා. ඒගොල්ලොත් ලේසි වෙන කෙනෙකුට දෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැත්නම්. බලනකොට ප්‍රශ්නයක් ඒක ඇතුළේ තියෙන. මොකද්ද? භූත දෝෂ. අර උන්න ඇහෙලා මැරිලා ඒක තමන්ගේම වර්ගයේ කෙනෙකුට දුන්නේ. ඒක දුන්න බෞද්ධයෙකුට භූත දෝෂයක් තියෙන එකක් තමයි දුන්නොත් දෙන්නේ. ඉතින් කියනවා හැමදේ දැන් මම ඔය කැප්පුවා වගේ කරා මිත්‍යා දෘෂ්ටික වෙලා හිතාගෙන හිටියේ ස්වර්ගයට ගියාද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආගමක් නෙමේ. මේ මානසික ස්වභාවය තුල මිනිස්සයට වෙන දේ. ඉතින් ආගමික මොන සංකල්පවල මිනිස්සු අතරමං වෙලා හිටියත් මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියපු දේ. හැමදේ මේක ඇතුලේ මහා පෙරේතය ගොඩක් ඉන්නවා කිව්වා. ඒ ඉබේ නුරවල් වහිනවා එනවා කිව්වා. හට්ටි බලන් නිකන් එහෙ මෙහෙ විදිනවා කිව්වා. ඉතින් හරි ප්‍රශ්නයක් වුණා. මේ බොහෝ මාරුවෙන් දැන් කට්ටඩිය ගහලා කප්පලා පිරිත් කියලා හැමතිස්සෙම පිරිත් දාගෙන ඉන්නවා කිව්වා. ඒක තමයි මමත්වයෙන් සිටින කෙනාට සිදුවන දේ. මේ පුජ්‍යලත්වයක් නැති තැනට පුජ්‍යලත්වයක් ආරූඪ කරලා පුජ්‍යලත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලත්වයට ශක්තියක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මහා ශක්තියක්. දැන් මේ විදුලි බලය කියලා කියන්නේ මහා ශක්තියක්. ඒ වගේ අවිද්‍යාව කියන්නේ හරි ශක්තියක්. දැන් හඬ කියන්නේ මහා ශක්තියක්. නමුත් හඬකට පුළුවන් ඕනනම් මේ වීදුරු පුපුරව හරින්න පුළුවන්. බිත්ති පුපුරව හරින්න පුළුවන් හඬට. දැන් ඒක තමයි අර ගුවන් යානාවල තියෙන හඬට තරපුමටත් ඒ මේ සෙල වෙනවා. හයියෙන් කෑ ගැහුවාම අපි කන පුපුරන්න පුළුවන් හඬට. එතකොට බලන්න මොකද්ද ද්‍රව්‍ය? මේ කිසි දෙයක් නැහැ නේ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔබේ සෙල්ෆෝනේට පැමිණෙන දුරකථනේ හිතා ගන්නකෝ මේ පුජ්‍යල හඬම ඒ විදියටම ඇහෙන්නේ කොහොමද කියලා. මොන වෑරකින්ද ආවේ? දැන් 10 දෙනෙක් කතා කරොත් අපිට හඬෙන්ම අඳුන ගන්න පුළුවන් නේ. 10 දෙනාගේ හඬ වෙන වෙනම. කොහොමද මේ හඬේ ලක්ෂණ? දැන් මුල්ම කාලයක නිර්මාණය වුනේ ඒ කතා කරන හඬ නෙමෙයි ඇහුනේ, ඉලෙක්ට්‍රොනික හඬක්. පණිවිඩේ විතරයි යන්නේ මුල්ම සමයේ නිෂ්පාදන. නමුත් පස්සේ තමයි මේ දුරකථනය දිනුනේ කියන හඬම එන්න. ඉතින් බලන්න මේ ශක්තියින් මත එදී ශක්තියක් තියෙන්නේ. මේක අවිද්‍යාවක් තියෙන ශක්තියක් තියෙනවා. ඒ අවිද්‍යාත්මක ශක්තිය පැටළුණාට පස්සේ අවිද්‍යාත්මක සහගතව එයාට පේනවා. ඒකයි වෙන්නේ. සිතවිල්ල මගේ, දෘෂ්ටිය මගේ කියලා අල්ලගත්තට පස්සේ සිදු වෙන දේ. අද උදෑසන මේ අමාදහර වැඩසටහන තිබුණේ වැලිකඩ බන්ධනාගාරේ. ඉතින් මම ඒකදි බලාගෙන හිටියා මේ ඒ ඇත්තෝ 300 ගානක් ඉන්නවලු එල්ලුම් ගහටම දාලා. දවසට එක ගානේ තිබුත් එපා වුරුද්දක් යන හැටි ඔක්කොම තියන්නේ. එතකොට එතන ඉන්නේ කවුද? මමත්වයේ වැඩි නිසා සිද්ධ වෙච්ච දේ. ඒගොල්ලෝ හිතේ තියෙන ඝනත්වයේ වැඩි, ඝනත්වයේ වැඩි නිසා ඒගොල්ලෝ හිතනවා ඒක හරි කියලා. නෑ, මිනිස්යාගේ ඝනත්වය එයාට පීඩා ඇති කරනවා, අන් අයට පීඩා ඇති කරනවා. තමන්ට රාමු හදා ගැනීම තමන්ට පීඩා ඇති කරනවා, අනුන්ට පීඩා ඇති කරනවා. තමන්ගේ රාමු බිඳලන්න, අනුන්ගේ රාමු බිඳින්න යන්න එපා. තමන්ගේ රාමු බිඳ ගන්න, තමන්ගේ රාමු බිඳ ගන්න. ඈ, හරීම ලේසි. කෙනෙක් වෙන්න ගියාමනේ මේ ඔක්කොම ප්‍රශ්නේ. කෙනෙක් වෙන්න ගියාම තමයි ප්‍රශ්නේ. කෙනෙක් වෙන්න යන්න එපා. දැන් බලපාවුගේ දාස කෙනෙක් කිව්වා නේ, හැමදෙනේ අපි කෙනෙක්ගේ අල්ලපු ගෙදර එක්කෙනාගේ මාලයක් ඉල්ලගෙන පෙන්ඩන්නයක් ඉල්ලන් කරේ දාම්මගුල් ගෙදරක ගියා, ඒ මාලේ පෙන්ඩන් එකයි නැති වුණා කිව්වා. දැන් අපිට මාළිකුයි පෙන්ඩෙන්නෙකුයි ගන්න බැරුව හිටියේ කිව්වා. දැන් අපිට අල්ලපු ගෙදරට අරන් දෙන්න හැලා මාළිකුයි පෙන්ඩෙන්නෙකුයි. මං කෝ යස වැඩි. ලෝකෙට පරගාසෙ ගෙදරට මරගාතේ හොඳම වැඩි කියලා. දහමතුල ඔහොම දේවල් කරන්න කියලා නෑනේ. තමන් ඉන්න විදියට ගියා නම් රෝල් කෝට් එකක් හරි දාගෙන තමන් එක වැඩි ඉවරයිනේ. ඈ? ඒකනේ වැදගත්කම තියෙන්නේ. ඒ නිසා මමත්වය කෙනෙකුට ඉන්න පුළුවන් නම් මෝඩෙක් වගේ ওই ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. ওই මෝඩෙක් වෙන්න අකමැතිකමනේ ওই තියෙන්නේ. තනක් දෙන්න දෙවෙනියෙක් වෙන්න තුන්වෙනියෙක් වෙන්න කැමති නැහැ. එකෙක්වත් නොවි ඉන්න පුළුවන් නම් එකක්වත් පස්සෙන් යන්නේ නැහනේ. හැමෝම තැනක් ගන්න බලන තැන Tamanට එකක්වත් නොවි ඉන්න පුළුවන් නම්. කොච්චර හොඳද? ඒක මහත්මේ පහුගිය දවසකම බණ කියනකොට එයාට හිතේ මං එයාව දෙවෙනි තැනට දාලා කතා කරනවා කියලා. එයා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බුදුහාමුදුරු සමතන දීලා තියෙනවා රජතුමාට කියලා කිව්වා. මං කෝ බුදුහාමුදුරුව එහෙම සම්බන්ධනක් දීපු කතාවක් නැහැ. බුදුහාමුදුරුව කිසිම තැනක හිටියේ නැහැ කියලා. ඈ ඒක තමන්ට පේන විදිය. කිසිම තැනක හිටියේ නැහැ. එහෙම සම්බන්ධනක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්තන්ගේ හැකියාවේ පමණට ඒ ඇත්තු සමාජය තුළ ඉන්නවා. ඒක අර තැනට වෙන්න ඕන ඔක්කොම මේ තැනට වෙන්න ඕන ඔක්කොම මේ විදියට ඉන්න ඕන ඔක්කොම ඔක්කොම එක සමානව ඉන්න ඕන එහෙම න්‍යායක් නැහැ. උස ගහකට උස විදියට ඉන්නත් පුළුවන් මිටි ගහට මිටි විදියට ඉන්නත් පුළුවන්. තරුවකට ඒ විදියට එළිය පතුරවන්නත් පුළුවන්. හිරුට ඒ විදියට එළිය පතුරවන්නත් පුළුවන්. සුදුසු තැන මිසක් නිසි තැන මිසක් සම තැනක් කියලා එකක් නැහැ. ඈ දැන් එළියට පාරේ ගියාම පාරේ ඔක්කොම වාහන එක සමාන එක වගේ ඒවා නෙමෙයි මිස්සේ සම තැනක් කියලා එකක් නැහැ. ඒක බොරු කතා. මේ කිසි තැනක් නොවි ඉන්නවනම් අධ්‍යාත්මිකව කිසිම තැනකට නොපෙමිණ ඉන්නවනම් ඒකයි. කිසිම තැනක නොසිටී බුදුහාමුදුරු කාටවත් සම තැන දෙන්න හරි අසම තැනක් දෙන්න හරි කටයුතු කරේ නැහැ. සම තැනක් දෙන්නත් ඉතින් පුළුවන් ඉතින් සමාන අය හම්බුනාම සම තැනියෝ ඉන්නේ පස්සරට. වෛද්‍යවරු එකට හම්බුනාම වෛද්‍යවරු අපි ඔක්කොම එක සමාන වෛද්‍ය. නීතිඥ හම්බුනා අපි ඔක්කොම නීතිඥ එක සමාන අපේට ගැළපෙන අය. ඒ වුණාට ඊළඟට ඉන්නවනේ වෙනමත් අසමාන කට්ටිය. කිසිම තැනක් දුන්නේ නැහැ. අනිත් අයටත් කිව්වේ මේ තැනක් ගන්න එකෙන් වළකින්න. තැනක් හදා ගන්න එකෙන් වළකින්න. දැන් ඔබ තැනක් හදාගෙන ඇති කූඩුව මනස තුල අධ්‍යාත්මය තුල කූඩුවක් හදාගෙන ඇති. මොකටද? මට හැංගිලා ඉන්න, මට නතර වෙලා ඉන්න. මම මෙහෙම හිටියොත් හොඳයි. දැන් කුරුල්ලත් එහෙමයි. එයා තම තීරණය කරනවා මට මේ කූඩුව හොඳයි. මා මේ ගහේ මෙන්න මෙතන කූඩුව හදාගත්තොත් උවදුරු නැහැ කියලා එයා බලලා එයා කූඩුව හදා ගන්නවා. ඒ වගේ අපි හිතාගෙන ඉන්නව මනසේ මේ විදියට මම සිටියොත් මේ විදියට මගේ මනස හැඩගස්ස ගත්තොත් හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඛාර සස්සතා නත්ති. හැමදාම පවතින සංස්කාරක ධර්මයන් නැහැ. ආකාසේ පදන් නත්ති සමනෝ නත්ති බාහිරේ. බාහිරේ කියන්නේ ටවුන් එකට නෙමෙයි. පොතල පැහැදිලි කරේ වැරදි තැන ඔන්න ඕක. බාහිර කියන්නේ ටවුන් එකට. මාන කොච්චර පිස්සු වැඩ කරපු ඒවා. බාහිර කියන්නේ ටවුන් එකට නෙමේ. බාහිර කියලා කියන්නේ අපි බාහිර වශයෙන් ගණනය කිරීම, ඒකකයක් බවට පත් කිරීම. එහෙම නැත්නම් දෘෂ්ටි වීම. එහෙම නැත්නම් 1 2 3 4 කීම. එහෙම නැත්නම් මේ රටාවයි මේ න්‍යායයි මේ ආකාරයයි කීම තමයි බාහිරය කියලා කියන්නේ. ඒකයි බාහිර ලෝකය කියන්නේ. ඒකයි ප්‍රභේදන. ප්‍රභේද නැති තැන බාහිරය. බාහිරයේ ලෝකය තමයි ප්‍රභේදන කරන්න පුළුවන්. ලෝකෝත්තර ලෝකෙ ප්‍රභේදනය කරන්න බෑ. ආකාසේ බදන්නත්ති සමනෝනත්ති බාහිර. ශ්‍රමණියෝ ප්‍රභේදන තුල නැහැ. බාහිරයේ තුල නැහැ. බාහිර සලකුණු තුල නැහැ. දැන් බාහිරයේ තුල සලකුණු තියෙනවා, පාද තියෙනවා. දැන් මහ පොළවේ තියෙනවනේ, ඒක බාහිරයි. පාද තියෙනවා. එතන බාහිරයි. අහසේ පිය සටහන් නැහැ. නිවන හඳුන්වා දෙන්න වචන නැහැ. නිවන හඳුන්වා දෙන්න දෘෂ්ටිනේ, නිවන හඳුන්වා දෙන්න සංකල්පයක් නේ, නිවන හඳුනා දෙන්න මොනම ආකාරයකවත් චිත්‍රයක් වර්ණයක් නැත. නිවනට හා සමාන තමා හැඩ ගැසෙන්න ඕන. තමා නිවනට හා සමානව හැඩ ගැසීමට තමයි ධම්මානුධම්ම කොටපත්ති කියන්නේ. ඉතින් නිතරම තමා නිවනට අනුව හැඩ ගැසෙන්න ඕන මිසක් තමා විසින් නිවනට අනුව හැඩ ගැසෙන්න යන්න එපා. තමාව නිවනට සමාන කරන්න, හැබැයි තමා විසින් නිවනට සමාන කරන්න යන්න එපා. එතකොට ඒක මමත්වයක් රැඳෙන්න පටන් ගන්නවා. නිතරම මමත්වයේ කියන පූර්ණ මමත්වයේ කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගෙන, මමත්වයේ ලක්ෂණ අවබෝධ කරගෙන, මමත්වයේ ගන්න විවිධ හැඩහුරුකම් අවබෝධය කරගෙන තමයි අපි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. මමත්වය හසු කරගන්න හරි අමාරුයි. ඒකීය තැනක කණුවක් වගේ තියෙන දෙයක් නෙමෙයි. හරිම සක්‍රීය වේගවත් මුලා කරන ධර්මතාවයක්. විවිධ ස්වරූප ගන්නවා, විවිධ හැඩ ගන්නවා. අර පේන්නේ බුදුහාමුදුරන්ගේ මායයා එන දමනේදී ඒක පෙන්වන්නේ ඒකනේ. මුලින්ම ලස්සන කාන්තාව වගේ එනවා, ඊට පස්සේ ඒගොල්ලෝ නපුරු නාගයෝ වගේ වෙනවා, යක්කු වගේ වෙනවා නේද? දස බිම්බර මායෝ කියලා එක එක හැඩේට එක එක විදියට ආවා. දැන් බලන්න ලස්සන විදියටත් ආවා, බැරි වෙනකොට නපුරු විදියටත් ආවා, මහා භයානක විදියටත් ආවා. මොකද කරේ? ඒකක්වත් ගත්තේ නැහැ. ලස්සනට එන දේ ගත්තෙත් නැහැ, භයානක විදියට එන දේ ගත්තෙත් නැහැ. කවුද ගත්තේ නැත්තේ? බුදුහාමුදුරුවෝ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ගත්තේ නැහැ. ඒක තමයි ගත්තේ නැහැ කියන්නේ. දැන් ඔය ඇත්තෝ කෙනෙක් හැටියට නොගෙන ඉන්නනේ හදන්නේ. කෙනෙක් හැටියට නොපිළිපැදී ඉන්නනේ හදන්නේ. කෙනෙක් හැටියට නෙමෙයි. කිනා ගැනීමම තමයි මායя ගැනීම කියලා කියන්නේ. මායයට රැවටීම කියලා කියන්නේ දෙයක් නොගැනීම නෙමෙයි, කිනා හැටියට ගැනීමම තමයි මායя. කිනාමයි මමත්වෙමයි ගැනීම මායя. වෙන දෙයක් නෙමෙයි. මමත්වේ ගැනීමම තමයි මායя. පොඩි සිද්ධාන්තයක්. මේක හරි බරපතල නැහැ. ඉතින් මේක තේරෙන්නේ කියනවා. අමාරයි අර ගැඹුරු කියනවා. මට නම් කිසි ගැඹුරකුත් තේරෙන්නේ නැහැ. බරපතල කමක් තේරෙන්නෙත් නැහැ. මේ නොකිය ඉන්නවා කියලා සමහර අය කියන නොකිය ඉන්නෙත් නැහැ. මේ කියන්නේ ඔක්කොම සද්ධර්මයේ ආයේ මේක හංග ගන්න දෙයක් හරි මේ ගුරු මුෂ්ටි තියා ගන්න දෙයක් නැහැ. මොකට මොනෝ කරන්නේද? ගුරු මුෂ්ටි නැහැනේ. බුදුහාමුදුරේ ඒව තියා ගන්න කිසි දෙයක් නැහැ. මේක එහෙම ශාස්ත්‍රයක් නෙමෙයි. කියන හැම වචනයකින්ම පූර්ණ නිර්වාණය කියනවා. ඒක ඉතින් අර තමන්ට හසු නොවන එක තමයි ප්‍රශ්නේ. හසු නොවන එක තමයි ප්‍රශ්නේ. ඒකයි තියෙන ගැටලුව. තමන් දන්නේ ඉන්ද්‍රියන් හයට එන නාම රූප ගිලින්න තමයි දන්නේ. අදහස් ගන්න තමයි දන්නේ. ඒ වගේ ඉතින් සරල බුද්ධියකට එහා ගියපු ගැඹුරු විමර්ශන ඥානයකින් හෙබි කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අනිත් අයට භාවනා දෙන්න ඕන වම දකුණ වම වම දකුණ වම පොලිසිය හමුදාය වගේ නේ. වම දකුණ වම වම දකුණ වම කිය කියන එකද වම තේරෙනවද? ඔව් වම නම් තේරෙනවා. අමාරු ඉගෙන ගත්තේ. දකුණ ඔය දකුණත් දැන් දවසක් මනුස්සයා වමට හරවන්න කිව්වහම දකුණට හරවන්න කිව්වා. මේ මනුස්සයා වමට හරවනවා. ඊට පස්සේ මං කෝ ඔය බත්කනාත පැත්තට හරවන්න කියලා. අන්න එතකොට මනුස්සයා හරියට හරවනවා. ඇත්තමම දකුණු පැටලෙන ඊළඟසේ ඒ විදිහට තමයි ගියේ. මාත්‍ය ඉස්සරහින් බත්කනාත පැත්තට හරවන්න කිව්වා. බත්කනාත මතකයි, දකුණ මතකයි. ඒ වගේ ප්‍රශ්න තියෙන සමහර වෙලාවලට නේද? සමහර අයගෙන් පස්වරක් පහ කීයද කියලා අහුවා, මතක නැහැ. උදේ පහේම පහක් කීයද? ආ, දන්නවා. පස්වරක් පහ? පස්වරක් පහ දන්නේ නැහැ. ඒ වගේ සමහර වෙලාවට මේ අපි ආධ්‍යාත්මික ශාස්ත්‍රය තුල නේද? ළමයිකුළු ගන්නන්න ඕන. ඒ වරක් කියන්නේ මොකද්ද කියලා උගතන්නේ නැතුව ඉතින් ළමයට පස්වරක් පහ යවුවට තේරෙන්නේ නැහැ නේ. එයාට පස්සේ තියෙන්නේ වරක් කියුවේ මොකද්ද කියලා නේද? ධර්මය තියෙන්නේ වචනෙන් බහැර වුණු තැන, නිහඬ වුණු තැන. ධර්මය කියන්නේ වචන නැහැ. වචන නැතුව ජීවත් වෙනකොට හරිම හොඳයි, හරිම මිහිරි. ඒක පවත්වන්න දෙයක් නැහැ. එසේ වේවා මෙසේ වේවා කියන්න දෙයක් නැහැ. ඒක බලන්න දෙයක් නැහැ. ඒකේ ධර්මයේ බලන්න දෙයක් නැහැ. මොකද නාමයක් රූපයක් නැහැ. ඒ නිසා අර බැලීමේ අවශ්‍යතාවය අයින් කරන්න ඕන. ධර්මයේ පවත්වන්න දෙයක් නැහැ. මොකද අසංකාරිකයිනේ, පවත්වීමේ ඌමනාවෙන් ඉවත් වෙන්න ධර්මයේ සංවේදීතා නැහැ, අවේදීත ධර්මයක්. චේතෝ විමුක්ති කියලා කිව්වේ ඒකයි. චේතෝ විමුක්ති, චේතනා කර්ම නැහැ. ඉතින් චේතනා කර්ම නැති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ චේතනාවෙන් නිදහස් වෙච්ච ගමන් සසරේ කරන ලද සියලුම පව්පින් නැසු කෙනෙක් බවට පත් වෙනවා. පෞත් නැ පිනුත් නැ. ඒකයි සත්‍යය. පුජ්‍යලේ නොවි, කෙනෙක් නොවි, ස්ත්‍රියක් පුරුෂයෙක් නොවි. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. කළ යුතු කාර්යයන් අවසන් කරන ලද කියලා කියන්නේ යාට. කාර්ය අවසන් වෙනවා, ක්‍රියාව අවසන් වෙනවා. එතන ඉඳලා යන්නේ ක්‍රියාවෙන් නෙමෙයි. අක්‍රියාවෙනුත් නෙමෙයි. අක්‍රියාව කරන්නේත් ක්‍රියාවෙන්නේ. ක්‍රියාවෙනුත් නෙමෙයි, අක්‍රියාවෙනුත් නෙමෙයි. එතන ඉඳලා යන්නේ පුජ්‍යලයක් නැතුව. පුජ්‍යලයක් නැතුව ගමනක් තියනවද? ඔව්, ගමනක් තියෙනවා. කොච්චර තියනවද පුජ්‍යලයක් නැතු ගමන? ඔය ආසේ වලාකුළු යන පුජ්‍යලයක් වෙලාද? අගේට යන්නේ මේ. ඔය කැලණි ගඟ, කළු ගඟ බැහැගෙන බැහැගෙන යන ලස්සන ප්‍රබල ශක්තියක් හැදෙන පුජ්‍යලයක් වෙලාද? පුජ්‍යලයක් නෙමෙයි. හුළඟ ගහගෙන යන පුජ්‍යලයක් වෙලාද? ඉතින් පුජ්‍යලයක් නැති ශක්තිය මොන තරම් ප්‍රබලද? දැන් මේ මහා පෘථුවිය අරගෙන කැරගෙන මේ හිරු වටේ පුජ්‍යලයක් වෙලාද? හිරු ආලෝකය ලබා දෙන මේ චක්‍රවාටයටම පුජ්‍යලයක් වෙලාද? පුජ්‍යලයක් කළා නම් බිලක් එවයි ගෙදරට. දවසට මෙච්චර ආලෝකය ලබා ගත්ත කියලා. එනිසා පුජ්‍යලයක් නැතුව පැවැත්මක් හඳුන ගන්න බැරුව මිසක් පුජ්‍යලයක් නැති පැවැත්මක් කොච්චර තියෙනවද? දැන් ගහක් කොච්චර ප්‍රයෝජනවත් ලෙස මිනිසුන්ට වඩා ප්‍රයෝජනවත් ලෙස සමහර විටක ගෙඩි, මල්, කොළ ආතු අපිට ලබා දෙනවා. සෙවන පුජ්‍යලෙක් කියලා. එහෙමනම් පුජ්‍යලත්වයෙන් තොරව මොන තරම් මල්, ගෙඩි, සෙවන ලබා දෙන්න පුළුවන්ද? පුජ්‍යලත්වයෙන් තොරව. අන්නේ ගහක් වගේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සෙවන ලබා දුන්නේ. සරියුත් මොගලන් හාමුදුරුවෝ සෙවන ලබා දෙන්න, බුදුහාමුදුරුවෝ සෙවන ලබා දුන්නේ පුජ්‍යලත්වයෙන් තොර වූ ඒ සෙවන ගහක් වගේ. අචංචා හාමුදුරුවෝ කිව්වෙත් ඒකයි. මම මේ ගහක් වගේ මල් පල හට ගන්නවා, මිනිස්සු සේවන ලබා ගන්නවා, දර ඉති කඩාගෙන යනවා. මම මේ ගහක් වගේ ඉන්නවා, නමුත් ඇති කාලෙට ඇති සතුටකුත් නැති කාලෙට නැති දුකකුත් මට නැහැ කියලා. ඒ නිසා පුජ්‍යලයක් වෙනවට වඩා වාසි සැනසිරිදායකයි පුජ්‍යලයක් නොවීම. පුජ්‍යලයක් වුණාම ඒක මල්ලක් කොළුවේ තියාගත්තා වගේ වැඩක්. දැන් ඔය ඔබට වේදනාව දෙන්නේ කකියන්නේ ඔක්කොම මොනවද? ඔබේ පුජ්‍යලත්වයේ මමත්වය. පුජ්‍යලත්වයේ තමයි ඔබ රිදවන්නේ. පුජ්‍යලත්වයේ තමයි ඔබ දරාගෙන ඉන්නේ. මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, එහෙම කෙනෙක් වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? මානසික කම්පන, රෝග හට ගන්නවා. සමහරලාට ඒ දරුවන්ට එහෙම කෙනෙක් වෙන්න, මෙහෙම කෙනෙක් වෙන්න ඕන නැහැ. ඒ වුණාට අම්මලාට ඕන මෙහෙම කෙනෙක් වෙන්න, එහෙම කෙනෙක් වෙන්න දරුවා. ඒකෝ දරුවෝ මේ ගවයෝගාන්ටපත් කරලා දරුවෝ දක්කනවා, ඔයා මෙහෙම කෙනෙක් වෙන්න, මේ ජොබ් එකට යන්න ඕන, ඒ රස්සාව කරන්න ඕන. ඒක ළමයි කියවනේ, හැමදෙම මම බැංකුවක රස්සාවට කැමති නෑ. ඒ ළමයි කියනවා මං කැමති මේ වගේ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒ කියලා අම්මලා කියනවා වෛද්‍ය ශාස්ත්‍රය හරි කරදරයි, ඔයා බැංකු රස්සාවක් කරන්න. එතකොට AC එකේ ඉඳලා ලෙඩ රෝග මුකුත් නෑ, හැබැයි මේව කරන්න පුළුවන් කියලා. තමනුත් සමහරලාට විවිධ රහන්වල පැටලිලා අනිත් අනිත් අයත් පටලවන ගුණයක් තියෙනවා. එහෙම දිනවා. සියලුම බන්ධන නිදහස් කරන්න මේ මොහොතේම, සියලුම බැඳීම් වලින් මේ මොහොතේම මානසිකව නිදහස් වෙන්න. එතකොට මට ගෙදර ගිහිල්ලා අට්ටි වලන් හොදන්න, ගෙදර අතුපතු ගන්න බැරි වේද? අනේ පුළුවන්, ඒ වාගේට පුළුවන්. ඔබ මේ මොහොතේ නිදහස් වෙන්න. මනසින් නිදහස් වුණා කියලා කියන්නේ බැරි වේද? ඉගෙන ගන්න බැරි වේද? අර ඉගෙන ගන්න බැරුව හිටිය ළමයි කියන මේක අවබෝධ කරගෙන අනේ හාමුදුනේ ඉස්සරට වඩා හොඳට මට හරියට දැන් මතක හිටිනවා. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. කියන දේ එක පාරයි කියනකොට මට තේරෙනවා. මොකද? මනස නිදහස් වුණා. ඉස්සර මම මල්ල කොළුඩ තියාගෙන ඉගෙන ගත්තේ. දැන් මං හරි රිලැක්ස්, සහැල්ලුයි. මං ඒ තුල ඉගෙන ගන්න කරන හරි ලේසි. ජීවිතේ හනේ ජීවිතේ හරි ලස්සනයි. ඉස්සර එක්ක අපේ නෝන කෑ ගහනවා මට හරි කරදරේ කංකරච්චලේ. දැන් මම නිවිද යන සිල්ලේ ඉන්නවා. නැත්තම් කියනවා මාත්‍යා හරියට කෑ ගහනවා මට හරි කංකරච්චලේ. දැන් මම නිවිද යන හිල්ලේ ඉන්නවා. දැන් කන් දෙකේ අගුල් ගහගත්තා වගේ ඉන්න පුළුවන් ආදරනේ. කොච්චර වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙන් ආව මේ කණෙන් පිට වෙලා යනවා හොස් ගාලා. මම මැද අර අගුළු අයින් කරලා දැම්ම. දොරවල් දාලා නිස්සල්ලා තිබ්බේ. මම කියන දොර දාගෙන ඉන්න ඩොන් ඩොන් ගාලා අර මට ඇවිල්ලා වදිනවා. වදිනකොට ඉතින් අර හෙන ගහනවා වගේ දැනෙනවා. නේ? මට බයිනවා. මට මෙහෙම නෙවෙයි බයින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතාගෙන ඉන්නේ එහෙමයි. ඉතින් ඊළඟට අපි සදාචාරයක් හදාගන්නවා. අපි වරුණා කරන්න ඕන, ගරු කරන්න ඕන, අගය කරන්න ඕන. ඒ ධනාත්මක චින්තන එහෙම ඔක්කොම මේ කපටිකන් ටික කියලා දෙනවා. තමන්ගේ නෝන දවසට දෙපාරක් අගය කරන්න, ලස්සනයි කියන්න, මල් පොකුරක් අරන් යන්න කියලා දෙනා නේද? ෂෝක් කැඩේනේ. ඒ වගේ කියලා දෙනවා. ඉතින් හොඳයි ඉතින්. ඒක කරන්න ඕන. ඊළඟට කාන්තාවන්ගේ පැත්තෙනොත් ඔය ඉන්දියාවේ තියෙන 64 මායන් කියලා ඒත් එහෙම තමයි. කරකවල බලන්න, ඇදේට බලන්න, අඬල බලන්න, නැමිල බලන්න කියලා නේද? ඒ මායන් 64 කියලා තියෙන පිරිමි නවට්ට ගන්න. මොකද හේතුව මායම තුල ඉඳී අර මමත්වයේ සනසවා බැඳ තබා ගන්න ක්‍රමවේද, උපාය උපක්‍රම සීලීත්වය තමයි තියෙන්නේ නේද? ඒ නිසා අර මේ මමත්වය පතන දේ සමහරලාට මමත්වයට ලබා දුන්නහම මමත්වයේ තුල සංසුන් වෙනවා, රැවටෙනවා නේද? දැන් කවුරු හරි තර්කවාද විවාද කරගෙන එන අයට මම හරි සරල දෙයක් කියන්නේ ඒගොල්ලන්ට. මං කියන්නේ මහත්මයා ඔබ හරි ඥානවන්තයි. මම හරි ඥානවන්ත කෙනෙක්. ඔයා කිව්ව හරියටම හරි. කෑවෑම. මොකක්වත් තර්කයක් නැහැ, වාදෙත් නැහැ, මූත් නැහැ. යා මාත් එක තරහ වෙන්නෙත් නැහැ, හතුරු වෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ගෙදර වුණත් නෝන කෑ ගහනකොට කියන නෝන ඔයා හරියටම හරි. ඒක තමයි. ඔයා හරියටම හරි කිව්වා. එතනම සංසිඳන නිකම්වත් වැරදි කිව්වොත් අන්න ගින්දරට භූමි තෙල් දැම්මා වගේ නේ. ඕ ගානේ විලින්න පටන් ගන්නවා. මාත්‍යයට වුණත් එහෙමයි. එවැලේට කියන්න ඕන ෂා ඔයා හරියටම හරි මට ආවේ නෑ නෙවෙයි අදහස ඒකනේ කියලා. ඕ නිවෙන්න ඇරලා පස්සේ කියන්න ඕන අර වගේ මෝඩ කතා ඊට පස්සේ කියන්න ඉපා කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ කියන්න ඕනේ ඒක හැබැයි. පස්සේ කියන්න ඕනේ මේ සැරේ නිවුණට පස්සේ මම ඒ වෙලාවේ එහෙම කිව්වට. ඒක තමයි හැඳි. මනසේ ස්වභාවය. නමුත් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට කම්පන නැද්ද? කම්පන තියෙනවා. ආසාවල් නැද්ද? ආසාවල් තියෙනවා. ඒත් ඒවා ගඟේ බැහැල ඉඳගෙන විඳිනවා වගේ නෙමෙයි, ගං ඉවුරේ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඊළඟට කායික වශයෙන්, ආහාර වශයෙන් පවතින ක්‍රමවේදයේ තුල යම් යම් අවශ්‍යතා කියන එක හොඳින් තියෙනවා. ඊළඟට සමාජ සම්මතය තුල යම් ආකාරයක ඒ තමන්ට සුදුසු තැන ලබා ගැනීම කියන එක, සුදුසු ආකාරයට පැවැත්ම කියන එකත් එයා හරියට කරනවා. දැන් අපි ගිහිල්ලා පේමන්ට් එකක වාඩි වෙන්නේ නැත්තේ ඒකනේ. සාමාන්‍ය අය වාඩි වෙලා බුලත් ඉරහා පාපා ඉන්නවා. අපි කොච්චර කකුල් දෙක රිදුනත් වාඩි වෙනවද? වාඩි වෙන්නේ අපි හැමෝම ළඟ තියෙන හෝටල් එකකට ගිහිල්ලා පුටුවක් අරන් වාඩි වෙනවා. ඒකට හේතුව අපි හදාගෙන තියෙන ඉතින්. ඉතින් බය නැහැ කියලා පාර මැද යන්නේ නැහැ. හ්ම්. ලෝභ නැහැ කියලා තමන්ගේ වාහනේ අනාරක්ෂිත තැනක දාලා යන්නේ නැහැ. ඒක තියෙන වෙන ප්‍රශ්නයක් නේ. ධර්මයේ තියෙන වෙන ප්‍රශ්නයක්. ඒ නිසා බාහිරින් කිසි විලාවක බාහිර දෙකේ අධ්‍යාත්මික දෙය මනින්න බෑ, සමාන නෑ කිසි විලාවක. ඒ නිසා බාහිර දෙය අධ්‍යාත්මයට ගාව ගන්නත් එපා, අධ්‍යාත්මික දෙය බාහිරයට ගාව ගන්නත් එපා. බාහිර අර කම්පන අධ්‍යාත්මයක් කියලා හිතන්න යන්න හදන්නත් එපා. ආසාවලුත් නෙමෙයි ප්‍රශ්නේ, ආසත්ත භාවය. එහෙම නැත්තම් මේ ආශාවත් නෙමෙයි, තෘෂ්ණාව, තණ්හාව වගේ කියන දේවල් තමයි මේ බාධකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි. දැන් තණ්හාවක් කියලා කියන්නේ, දැන් අපි මෙහෙම ඇඳුමක් දැක්කම ආයෙක ලස්සනයි, හොඳයි, ගන්න පුළුවන් නම් ගත්ත, බැරි නම් ඇතහැරලා යන්නත් පුළුවන් එයාට. නමුත් තණ්හාවක් තිබුණොත් මම ඒක කොහොම හරි ගන්නම ඕන. මේක හේවුම වෙන්න ඕන, මේක මේ විදියටම වෙන්න ඕන, මේක මෙහිමයි මෙහිමයි කියලාම තියෙනවා. එතකොට ඒක ජීවිතේට බරක්, වේදනාවක්, දුකක්, කනස්සල්ලක්, සංවේගයක්, සන්තාපයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අනතිමානී ගිතෙල් වගේ වෙන්න ඕන. තෙල් තෙල් වගේ වෙන්න ඕන. තෙල් වගේ කොහොමද? තෙල් ඕන පැත්තකට බොහොම නැම්මශීලීව ගලාගෙන යනවා. ජලය වගේ වෙන්න ඕන. ඕන පැත්තකට යනවා. මෝඩෙක් වගේ වෙන්න ඕන නේද? කවුරුත් ආසද මෝඩෙක් වගේ? මෝඩයා කොච්චර හොඳද? ඒ මෝඩයට අධ්‍යාත්මය තුල හෝ තුල මෝඩෙක් නැති එකනේ ප්‍රශ්නේ. මෝඩෙක් වැඩ කරන්නේ කොහොමද? අධ්‍යාත්මය තුල හරිම ඉදිමිච්ච පුජ්‍යලයක් ඉන්න මොඩේක් ළඟ. තේරුණා නේද? ඈ? දැන් ඔය ගම්මානවල එහෙම ඉන්න මොඩ මිනිස්සු ඉන්න, ඒගොල්ලන්ගෙන් කොහොමද වැඩ කරන්නේ? වැඩ ගන්න. හොඳින් කතා කළාම එයාගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා කට්ටිය දැනගෙන ඉන්නවා. ආ සුදු කොල්ලා කිව්වම සතුටු වෙන අය ඉන්නවා. ආ සුදු කොල්ලා කොහොමද මේක අහි පොලිටික කරලා දෙන්නේ කිව්වම හරලා දෙනවා. නිකම්ම කළු කොල්ලා කිව්වොත් එහෙම තහ යනවා. නේද? නෑ කෑන ළමයින්ට උනත් මේ නෝන මහත්තුරුන්ට උනත් ඔයා හරි සුදු වෙලා මොකද කරේ එහෙම හරි සතුටු කළු වෙලා මේ කිව්වොත් එහෙම නෑ ඉතින් අර මේ මෝඩයම ඩිංගක් වෙන්න ඉන්නවනේ මේ මෝඩය අර පොල් කඩා ගන්න බැරි මට්ටමේ ඉතින් මෝඩය ඉන්නවා ප්‍රමාණවත් ඉන්නවා නෑ වගේ ළඟ ඉන්නවා තේ මන මානසික තියෙන මනෝභාවයන් වල ලක්ෂණ ගුණය තමන්ගේ ආසත්ත භාවය ඒක තමන් තේරුම් ගන්න නිවැරදි කර ගන්න පුළුවන් ශක්තිය තමා තුළ පහළ වෙන්න ඕන සමහර අයට ඒක තමා තුළ ඇති වෙන ඒ ආවේගය යාට ඒක තේරුම් ගන්න බැරුව යනවා ඒ තුලින් අතරමං වෙනවා මන් දවසක් මේ ආච්චි අම්ම කෙනෙකුට ආච්චි අම්මේ කියලා කොයිද කොළු පොඩි පුතා ගියේ කියලා මගෙන් අහුවා මං කෝ ආච්චි අම්මා ඉස්කෝලේ ගියා මූණ ඇඹුල් කරගත්ත අහක බලාගත්ත ගියා යන්න මං කෝ අම්මා මේම අර ආච්චි අම්මා මගෙන් අහුවා කොයිද ගියේ කියලා මං ආච්චි අම්මා මං ඉස්කෝලේ ගියා කියලා කිව්වා ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ අහක බලන් ගියා කියලා මූණ පුම්බගෙන අපේ අම්මා කියනවා ඊට පස්සේ එහෙම යාට ආච්චි අම්මා කියන්නේ පහව මං අහුවා ඇයි කියලා එයාට කියනවා නම් ආන්ටි කියලා මොකද ආන්ටි නේ ආන්ටි ආන්ටි කියලා කියන්න කිව්වා එහෙම නැත්නම් අක්කේ කියලා කියන්න කිව්වා ඕකද හේතුව මෙයාට ආච්චි අම්මේ කිව්ව ගමන් තරහ යනවා කිව්වා ඉතින් පස්සේ තමයි මටත් තේරුනේ මෙයා මේ ආච්චි අම්ම කෙනෙක් වගේ නෙමෙයි ඉන්න විදියෙන් ඉන්නේ ආන්ටි කෙනෙක් වගේ කියලා ඉතින් ඒ කියන්නේ මාලයක් එහෙම එහෙ දාගෙන නිකන් කොණ්ඩෙ මුදුනේ බැඳලා ඉන්නේ අර ඇන්ටි කෙනෙක් වෙන්න හදනවා කියලා. ඇන්ටිද ආන්ටිද මන් දන්නේ නැහැ කවුරු හරි. ඉතින් මේ වෙන්න හදනවා කියලා කිව්වා. ඉතින් මම ඊට පස්සේ ඉතින් කොහොමද ඇන්ටි කියලා තමයි කතා කරන්නේ. එදා ඉඳලා ෂෝක් කොල්ලා හොඳයි ඉන්නේ කියලා කියනවා. හොඳ පුතා කියලා කියනවා එදා ඉඳලා. එයා ගහේ අම්බ එහෙම දුණු කඩලක් දියනලා දෙනවා. පුතා කකා යන්න කියලා. කිව්වොත් ආච්චි අම්මා කියලා ඉවරයි. ඒ වගේ ඇත්ත වශයෙන්ම අපි තුල අර ගොනු කරගත්ත දේවල් නිසා අපිටම බාධක යනේ ඔබට ওই මහා පරිමාණයනොත් තියෙන සුළු පරිමාණයෙන් හරි ඒ ස්වરૂප තමයි ওই තියෙන්නේ ඔබ ළඟ ඈ මගේ ගැඹුරුම මානසිකත්වේ නම් මං ළඟ කිසිම ප්‍රතිරූපයක් නැහැ නමුත් මං කවදාවත් මේ බාහිර ප්‍රතිරූපය තුල ඒ සම්මුති න්‍යායට අදාළව ගැලපෙන විදිහට ක්‍රියා කළ යුතුයි කියන න්‍යායය ඉන්නවා ඒක තිබිය යුතුයිනේ. එතනින් වෙනස් වෙන්න එපා ඔබ. ගැඹුරු අධ්‍යාත්මයෙන් ඔබ කිසිවෙක් නොවන්න. ඈ? දැන් එක මාතාවකින් අහුව මම අහුව මොකද මේ දවස්වල කරන්නේ? හාමුදුරනේ මම හැම සතියකම ගිහිල්ලා බන්දලේ තියෙන වැසිකිලි ටික ඔක්කොම හොදලා එනවා ගුව. මම අහුව මොකටද? මානෙ නැති වෙන්න කියලා. වැසිකිලි හේතුව මානෙ නැති වෙන මං ඉස්සෙල්ලම මුල් ඔක කරනවා කියලා මෙච්චර අමාරු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට සමහර අය මානෙ නැති වෙන්න කියලා බිම දාගෙන කෑම කනවා. ඔය ආගම්වල එහෙම තියෙන්නේ වෙන්නේ නැහැ. බිම වැල්ලේ පෙරලෙනවා මානෙ නැති වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇඟේ කටු ගහ ගන්න එහෙම වෙන්නේ නැහැ. අලු ගොඩවල් වල බුදී ගන්න එහෙම වෙන්නේ නැහැ. වස්ත්‍ර නැතුව ඉන්නව එහෙම වෙන්නේ නැහැ. ඒ දෙයකින් මේක නැති කරන්න බෑ. නෙවැරදි අසංඛාරික නිරෝධ සහගත ප්‍රඥාවම මතු කරන්න පුබුදවන්න පුබුදවන්න ඒ අචින්ත්‍ය වූ ධර්මයේම තමා තුල පැතිරෙන තරමට අනන්ත වූ ධර්මේ පලා යනවා. හොඳ වචනයක් අවබෝධය ලැබුව අයටත් හරිම වැදගත් අවබෝධය නොලැබුව අයටත් හරිම වැදගත් අවබෝධය ලැබූ කෙනෙක් හොඳටම දන්නව අචින්තය ධර්මය මොකද්ද කියලා ඒ අචින්තය ධර්මය පැතිරෙන්න පැතිරෙන්න අනන්ත වූ ලක්ෂණ තමා තුළින් බැහැර යනවා අනිත් සංයෝජන දුර වෙලා යනවා තව සංයෝජන තියෙනවනේ ඉස්සරහට ඒව දුර වෙනවා ධර්ම අවබෝධය නොලැබූ කෙනෙක් වුණත් ඒ අචින්තය වූ ධර්මය එයා තුළින් ශ්‍රවණය කිරීමෙන් විමසීමෙන් වැඩිම තුළ එයාට පුළුවන්කම තියෙනවා මේ අනන්ත වූ ධර්මය කරා පෙමෙන්න. ඒක හඳුන්වා දෙන්න බෑ මොනම ආකාරයක. මොකද්ද මේ අචින්ත්‍යතාවය? අනන්තය කියලා එක කොහොමද හඳුන්වා දෙන්නේ? අඩි රුල්ලක් ගෙනල්ලා පෙන්වන්නද? ගානක් ලියලා පෙන්වන්නද? අත දික් කරලා පෙන්වන්නද? මෙච්චරයි කියලා කියන්නද? සමහර අය හැමදේම මිනුම් කරන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා මේ අචින්තියදී අනන්තදී මිනුම් කරන්නට බෑ. ඒක අපිට කොච්චර කිව්වත් ඒක මිනුම් කරලා දෙන්න කියලා මිනුම් කරලා දෙන්න බෑ. හේතුව ඒකට මිනුමක් නෑ. ඒකයි ස්වභාවය. අනන්තය කියන එක ඔබේ විඥාණයට අඳුන ගන්න බෑ. ඔබ සැබවින්ම අනන්තය දකින්නේ ඔබ ඔබේ විඥාණය අනන්ත භාවයට පත් වුණාට පස්සේ. එතෙක් කල් ඔබ අන්තයේ සිට තමයි අනන්තය දකින්නේ. අන්තයේ සිට අනන්තය දැක බලාගෙන වැඩක් නැහැ. මොකද තමා අනන්තයට පත් විය යුතුයි. තමන් අන්තයේ සිට Nirodhe දැකලා වැඩක් නැහැ. තමන් Nirodheයට පත් විය යුතුයි. තමන් දැවීමේ සිට තමන් නිවන දැකලා වැඩක් නැහැ. තමන් නිවනට පත් විය යුතුයි. ඒක මේ වචන දුප්පත් කියන්නේ ඒකයි. දැන් තමන් නිවනට පත් වුනහම තමන් ඉන්නවද හාමුදුරුවනේ කියලා අහුවොත් එහෙම උත්තර නැහැ කියන්න. තමන් නැහැනේ එතකොට තමන් නිවනට. තමන් Nirodheයට පත් වුනහම තමන් ඉන්නවද? නැහැ. තමන් අනන්තයට පත් වුනහම තමන් ඉන්නවද? තමන් නැහැ. ඒක තමයි වචනේ දුර්වලයි. නමුත් මේ වචනේ දුර්වල කම් මගහැරලා මේ ධර්මයේ තේරුම් කරගන්න ඕන. වචනේ දුර්වලයි. කොච්චර හරි වචනේ හරිම දුර්වලයි. අනන්තයට පත් වුණාට පස්සේ නිව්ටන් එකේ යන්න පුළුවන්. නිව්ටන් වුණා වගේ තමයි. නේද? ජියර් එකේ ජරිපර ගාලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නිව්ටන් එකේ යන. දැන් මේ බණ කිව්වට අපි නිව්ටන්. මොකද ඊට පස්සේ යන්නේ නේ. දෘෂ්ටිනේ ප්‍රතිවාදී අර මෙන් ආවා මේ තර්ක කරයි වාද කරයි අපි ඔය පරද්දයි වෙනස් කරයි මේක බොරුයි කියයි. දැන් මොකද අපිම බොරුයි කියලා කියන්නේ? ගෑයි මොකද්ද? එනගිටින් බොරු කියන්න ඕනේ. අපි පටන් ගන්නෙත් බොරුයි කියලා නේ. ඉතින් වචන සියල්ල බොරු. ඉතින් අපිම බොරුයි කියද්දී ආයෙම කාටවත් බොරු කියන්න මේක ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කාටවත් පෙරලන්න බැරි දහම. ඈ තර්ක කරලා වාද කරලා පෙරලන්න බැරි දහම. දෘෂ්ටිගත වුණා නම් එහෙම නේ ලොකු වේගයක් තියෙනවා, ලොකු අතිගාවක් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් කරනවා. මේකට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට ඕනම කෙනෙකුට බොරුයි කියන්නත් පුළුවන්, ඕනම කෙනෙකුට ඇත්තයි කියන්නත් පුළුවන්. හැබැයි ඒ දෙන්නව මේක දන්නේ නැහැ. මේක දැනගත්ත කෙනා කියන්නේ මේක ඇත්තත් නෙමෙයි බොරුත් නෙමෙයි කියලා. නේ? මේක ධර්මයේ දන්නේ නැති කෙනා කෙනෙක් කියන්නේ ඇත්ත නියම ධර්මයේ හරි ධර්මයේ තියෙනවා කියයි. එහෙම නැත්තම් විරුද්ධ කෙනෙක් කියයි ඔන්න ඔතන බොරුවක් කරන්න පොඩාවක් කරන්න කියයි. හරියටම දැනගත්ත කෙනා තමයි කියන්නේ ඒ හාමුදුරු ළඟ ඇත්තත් නැහැ බොරුත් නැහැ. කොච්චර ලස්සනයිද නේ? ඇත්තත් නැතෝ බොරුත් නැතෝ ඉන්න කොච්චර මොන තරම් ලස්සනද? මොන තරම් ලස්සනද? මොන තරම් ප්‍රසන්නද? ඈ මට ඇත්තකුත් නැහැ, මට බොරුත් නැහැ. මම ඇත්ත දන්නෙත් නැහැ, මම බොරු දන්නෙත් නැහැ. මන් නිවනක් දන්නෙත් නැහැ, මාර්ගඵල දන්නෙත් නැහැ, මං පුතග්ජන දන්නෙත් නැහැ. දැන් අලුතෙන් මේ පොතක් නිරායාසේ නිර්වාණය කියලා මුද්‍රණය වෙනවා. කටින පින්කමට කලින් අපි ඒක එලි දක්වනවා. ඒකෙදි දානෝ මාර්ගඵල නොලත් පුතග්ජනද නොවන විවාහාරක නමින් ඇමිලි පිටියේ ආනන්ද හිමි මගේ සම්මානය, මට ලැබිච්ච සම්මානය අවුරුදු දුන්නේ මම හදාගත්තේ. ඒක මම දානවා. මට මේක දෙන්න කවුද ඉන්නේ නේද? දුන්නේ බුදුහාමුදුරුවෝ. නේද? ආය හඳ නෑනේ. දැන් බුදුහාමුදුරු මංගල කාරණා කියලා තිනවා. ඒ කරුණක් කරනවනේ ඒ මංගල කාරණේ Tamanටයි තියෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දහමක් කියලා තිනවා. ඒ දහම තුල Taman ජීවත් වෙනවනේ. ඒ දහමේ සම්මානීය ගෞරවය Tamanට අයිති. ඒක කැමති කෙනාට ගන්න එක තියලා තියෙන්නේ. ටිකක් අවදි වෙන්න කියන්න ඕනේ එහෙම දේවල් නේ. එතකොට කවුරු හරි නම හරි බලලා නිවන් දකින්නේ. දැන් මේ නම බැලුවත් නිවන් දකින්නෝ. තියෙන නමේම තියෙන නිවන් දකින්න බණ. ඈ නම තුලම තියෙන නිවන් දකින්න හැකියාව. ඒකද? ওই ගැටලු හැම එකක්ම උපදින්නේ මම නිසා. මට තමයි ගැටලු තියෙන්නේ. ඔය මම නැති වුණාට පස්සේ ගැටලු නෑ. මම නැති වුණාට පස්සේ ගැටලු නෑ. මම ඉදිරිපත් කරගත්තොත් තමයි ගැටලු. මටනේ ඔක්කොම ගැටලු. කෙනෙක් වෙන්න හදනවා. එක එක තනතුරු වල ඉද්දි එක එක කෙනා හිතන එක එක දන්න. දැන් නිකම්ම ඉද්දි හිතනවා අහවල් තැනට ගියාම හරි. එතෙන්ට ගියාම හිතනවා අහවල් තැනට ගියාම හරි. ඔහොම ගිහිලා අගමැති ගමට යනවා. දෙන්න ගියාට පස්සෙත් හිතනවා ජනාධිපති වුණා නම් හරි. ජනාධිපති වෙනවා. එහෙමත් මදි. මම ආශ්චර්ය වෙන්නන්න ඕන. ආශ්චර්ය වෙන්නන්න ඕන. එහෙම වෙන්නල නේ ලෝකනායකයෝට කියන ආශ්චර්ය වෙන්නන්න ඕන. එහෙමත් වෙන්නල මදි. මේ ලෝකෙ හැටි මේ මනස කවදාවත් එහෙම පූර්ණත්වයටපත් කරන්න පුළුවන් මහරන් නෙමෙයි. ඔහොම ගිහිල්ලා බලනකොට තමන්ගේ කරත්තර නොයෙකුත් බඩු දාගත්තා දාගෙන දැන් මොකද වෙන්නේ? අදගෙන යන්න බෑ. ඔබට කරත්තයක් තියෙනවා. කරත්තේ රත්තරන් හරි වෙන්න පුළුවන්. ඇදගෙන යන්න බැරි තරමට දාගත්තොත් රත්තරන් වුණත් ඔලඩු වුණත් යට වෙලා මිනිහෙක් මැරෙන්න පුළුවන් නේ. ඈ රත්තරන් ටෝම් ගානකට යට වෙලා මැරෙන්න පුළුවන් මිනිස්සේ. මේ කවන්නේ රත්තරන් මරණයක් නේ. ඕන් ඕක තමයි වෙන්නේ අවසාන. ඒ කියන්නේ ප්‍රබුද්ධ මරණයක් තමයි හම්බ වෙන්නේ. මරණ ඒකයි. දුකක් තියෙනවා. ප්‍රබුද්ධ දුකක්. වෛද්‍යවරු එහෙමත් ඉඳින්නේ හරි දුකක්. ඒ වුණාට වෛද්‍යවරයෙක්ගේ දුකක් මේක ප්‍රබුද්ධ දුකක්. ඈ දේශපාලඥයෙකුත් හරි දුක් විඳිනවා. ප්‍රබුද්ධ දුකක් විඳින්නේ ඒගොල්ලෝ. ප්‍රබුද්ධ දුකක් විඳින්නේ. දැන් ඒ පාරමැදින් හරි බෙහෙන් ඉරි දාගෙන ගියාට ඒගොල්ලෝ දවස් 30ම වාහනවලම ගිහිල්ලා මං හිතන්නේ කලන්තේ හැදෙනවා ඇති, වැමනේ හැදෙනවා ඇති. මොකද මේ අර රටේ කෙලවරේ ආයි මේ රටේ කෙලවරේ ආයි එහා පැත්තේ කෙලවරේ. මේ මිනිස්සුරේ ගිහිල්ලම මේ මන් දන්නේ මොන දුකන්ද කියලා. පාරවල් මැදින් හරියෙන් මෙහෙන් ලයිට් ගහ යන්න පුළුවන්. නමුත් අපි යන්නේ පොඩි දුරවල් ටික. ඒ මිනිස්සු සෑහෙන දුරවල් යන්න ඕන දවසකට. ඒ නිසා ඒක ඉතින් ප්‍රබුද්ධ දුකක්. නේද? ඒක තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ හාමුදුරුවරු හැටියට දුකක්. ඔයයන්ට තියෙන්නේ අම්මට නම් හැම එකක් නෑ. ඒ නිසා හැම කෙනාටම එක එක විදිහේ දුක් තමයි තියෙන්නේ. පුජ්‍යල දුකක් හදා ගන්නවා. පුජ්‍යල දුක. පුජ්‍යලයා නැති වෙනතුරු පුජ්‍යල දුකක් හම්බ වෙනවා. පුජ්‍යලයා නැති වුණාට පස්සෙත් දැන් ඒව නොකර ඉන්න කියලා නේ. පුජ්‍යලයා නැති වුණාට පස්සෙත් සේවා පද්ධතියේ ඊටාම විශිෂ්ටාන්තමින් සිදුවේ හැමයි කිසිම ආකාරයක ගැටලුවක් නූපදින ආකාරයයි. ඒකයි තත්ත්වය. වාචික ස්වභාවයකින් කරුණ ස්වභාවයකින් කවදාවත් නිවන විවෘත කරගන්න බෑ. ධර්මයේ විවෘත කරගන්න බෑ. ඒක හොඳින් තේරුම් කරගන්න. ඒ වයින් අපිට කරන්න පුළුවන් උගත්කම ලබා ගන්න පුළුවන් උකහා ගන්න පමණයි පුළුවන්. වාචික ස්වභාවයකින්, කරුණු ස්වභාවයකින් කවදාවත් නිවන විවෘත කරගන්න බෑ. සංස්කාරවල කිසිම ඒකීය ස්වභාව ලක්ෂණයක් නැහැ. ඒ වචනයක් තුල නිවැරදි නිර්වචනයක් නැහැ. ඔව් කියන වචනය අපි ගත්ත ඔව්. ඔව් කියන්න පුළුවන් බොරුවට, ඔව් කියන්න පුළුවන් නැහැ ඇත්තට. දව ඔබ බත් කෑවද කියලා වහම ඔව් කියලා කියනවා. සමහරලාට බත් කාලා ඔව්. සමහරලාට ඒ ගෙදරින් හරිය කෑම කන්න අකමැති නිසාත් අපි කියනවා ඔව්. එතකොට බොරුවට ඔව් කිව්වා එක්කෙනෙක් ඇත්තට ඔව් කිව්වා. ඒ නිසා වචී සංස්කාරයත් තුළ කිසිම විටක සත්‍යක් නැහැ. ඒ නිසා වචන වලින් අදහස් වලින් තෝරගන්න බෑ කිසි විටක. ඒ නිසා අපි බොහෝම අර ප්‍රඥාවන්තස්ස අයන් දම්මෝ කියලා තර්කයට බැහැගන්නේ නැතුව, වචනෙන් මේක ගන්න උත්සාහ කරන්නේ නැතුව, බොහොම ප්‍රඥාවෙන් සංසුන්ව බොහොම හෙමින් බිම වැටුණු විදිකට්ටක් අහුලන්නාසේ. ඒක බොහොම පරිස්සමෙන් බොහොම හෙමින් කරන්න ඕන දෙයක් නේ. ලොකෝ අහුවෙන දෙයක් නෙමෙයි මේක. ඊටත් වඩා සියුම් කාරණයක්. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම සියුම් අන්දමකින් සිද්ධ කරන්න ඕන කාරණයක්. ඒකයි තියෙන්නේ. දෘෂ්ටිය පිහිටන හැටියට තමයි වේදනාව ලැබෙන්නේ. දකින ක්‍රමයට අනුව තමයි පේන්නේ. අපි කිසිවෙක් නොවි බැලුවොත් කිසිවක් නොවි අපිට පෙනේ. කිසිවෙක් වී බැලුවොත් ඒ ආකාරයට ඔබට පෙනේ. ආගමිකයෙක් වෙලා බැලුවොත් ඒ ආගමට අනුව පෙනේ. ජාතිකයෙක් වෙලා බැලුවොත් ඔක හරි ප්‍රශ්න ගොඩක් නෙනේ. ජාතික ආගම ඒ එකක්වත් නැති වෙලා යනවා. මේ පුජ්‍යල දෘෂ්ටිය කියන එක නැති කරගත්තොත්, පුජ්‍යල දෘෂ්ටිය කියන එක නැති කරගත්තොත් පුජ්‍යලත්වේ නැති වෙන්න ඕන. පුජ්‍යලත්වේ මත තමයි අනිකුත් දෘෂ්ටීන් බැඳෙන්නේ. ජාතිකත්වය, ආගමිකත්වය, වාර්ගිකත්වය, මේ හැම දෙයක්ම බැඳිලා ඊළඟට මේ දෘෂ්ටි මතින් බලන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් මහ බරක් ඇදගෙන යන, මහා කරත්තයක් ඇදගෙන යන ගවයෙක් හා සමානව දුක් විඳිනවා. ඒ නිසා කිසිවෙක් නොවි සෑම විටම සිටින්න උත්සාහ කරන්න. දැන් ධර්මය අහනකොට සැනසෙල්ලක් ලැබෙන්නේ, ධර්මය කියනකොට සැනසෙල්ලක් ලැබෙන්නේ. අපි කිසිවෙක් නොවි ධර්මයේ ආසීම නිසා, කිසිවෙක්ම නොවි ධර්මයේ දේශනා කිරීම නිසා. දැන් කිසිවෙක් නොවි අහන්න පුළුවන්. දැන් මෙතන නැගිටලා ගියාට පස්සේ එතකොට මේ කරගන්න අමාරුනේ. කිසිවෙක්ම නොවි කියන්න බෑ. ඊට පස්සේ කිසිවෙක් වි කියන ආකාරයෙන් කතා කරනකොට එතන ඊට පස්සේ ඒ එතනින් නිර්වචනය අරගෙන ඒකට උත්තරයක් ලබා දෙන්න වෙනවා. කිසිවෙක් වි මම වඩිනවා, මම එන්නම්, මම වළඳනවා නේද ආදී, මම ජීවත් වෙනවා කියන ගුණයට එනවා. ඒ වුණාට ඔබ උදා කරගත යුතුයි මේ ආත්ම දෘෂ්ටියෙන් තොර සද්ධර්මය. මේක දකින්න දෙයක් නැහැ. දකින්න ඕන හැමතිස්සෙම තමාගේ පැත්ත. සමහර අය මට පේන මේ නිවන හොයනෝ. මම හොයන්න දෙයක් නැහැ. මේ හොයන එකම තමයි නිවන වැහෙන්න හේතුව. හොයන්න දෙයක් නැහැ. හොයන එකම තමයි නිවන සෙවීම. එහෙමනම් ඉතින් අපි නිවන හොයන්න නැතුව ඉන්න ඕන. එතකොට වෙන වෙන ඒවා හොයවා ඉන්නවා. ඉතින් වෙන ඒවා හෙව්වත් නිවන වැහෙනවා. නිවන හෙව්වත් නිවන වැහෙනවා. වරදවා ගත්තොත් එහෙමනේ. එහෙනම් නිවන හොයන්න හොඳ නැහැ. අපි පැරණි විදියටම අර වෙන වෙන ඒවා හොය හොයා ඉඳිමු. එහෙම ගන්න එපා. කියන්නේ දුවන තැන, වීර්ය කරන තැන, සොයන තැන, ග්‍රහණය වෙන තැන නිවන වැහෙනවා. මමත්වයෙන් තමයි වසා තිබෙන්නේ මේ අරහත්වය. මොනවද අරසිඳලු? අරසිඳලු කියන්නේ දෘෂ්ටි, සංකල්ප, වචන. අර හර මමත්වය කියලා කියන්නේ නිතරම ඔබේ ඉතිරිය දිහා බලන්න. ඔබේ මනසේ ඉතිරිය රුපියලද? ඒ රුපියල තමයි මමත්වය. ඔබේ මමත් ඒ ඉතිරි රුපියල් 10ද? ඔන්න 10 තුල තමයි මමත්වය. නිතරම ශේෂය බලන්න. ශේෂය තුල යමක් ඇද්ද? ඒ ශේෂය තුල මමත්වය තියෙනවා. අශේෂද? ශේෂයක් නැද්ද? හැමෝටම ශේෂය කියන එක තේරෙනවනේ. මොකද අර බැංකු පොත් පාවිච්චි කරන එකේ තියෙන ශේෂය. ඒ නිසා ශේෂය තුල මොකුත් නැද්ද? එවිට මමත්වය නැහැ. ශේෂයක් නැතුව තිබුණොත් ටික කාලයක් බැංකු පොත කැන්සල් කරනවා. ඒ වගේ තමයි ඔබේ මනසෙත් ශේෂය නැති වුණොත් මමත්වය කැන්සල් වෙනවා. ශේෂයක් තිබුණොත් පොලිය හදලා පවත්වාගෙන යනවා. ඔබත් දෘෂ්ටි තුනොත් පොලිය හැදිලා පවත්වාගෙන යනවා. වැල් පොලිත් හම්බ වෙනවා, බෝනස් පොලිත් හම්බ වෙනවා, ඩබල් පොලිත් හම්බ වෙනවා ඈ. ඒ ඔක්කොම හම්බ වෙනවා. ඒ විදිහට තියෙනවා. ඇඩ් දාන්නේ නේද TV එකේ? ඩබල් පොලි, වැඩි පොලි, අඩු පොලි හම්බ වෙනවා කියලා දානවා. අශේෂ විරාග නිරෝධෝ අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ. මෙන්න පටිච්ච සමුප්පාදේ හැම දෙයක්ම නිරෝධ වීගෙන යනවා. ආස කරන කෙනෙකුත් නෙමෙයි, ආස නොකරන කෙනෙකුත් නෙමෙයි, ප්‍රතික්ෂේප කරන කෙනෙකුත් නෙමෙයි, ප්‍රතික්ෂේප නොකරන කෙනෙකුත් නෙමෙයි. එහෙනම් දෙකම කරනවා ඇති නෑ. මම මේ දෙකම කරනවායි කියන එක නෙමෙයි කිව්වේ. වරදවට අහගත්තොත් ආවම් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, අනුමත කරන්නෙත් නැහැ කිව්වහම ඒ දෙකටම පක්ෂපාතී කියලා නැහැ. ඒ දෙකටම පක්ෂපාතී නේ. දේමේ අන්තා පබ්බජිතේන නසේවිතම්මා. මේ අන්ත දෙක සේවනය කරන්නේ නැහැ පැවිද්දා කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ. අපි අය කරන්නේ මොකද්ද? කාමසුඛල්‍යෝගයෙන් 50යි, අත්තකිලමදානියෝගයෙන් 50යි, මධ්‍යම ප්‍රතිපදා නේ. ඕ මන්දියම ප්‍රතිපදාවේ හැටි. ඕකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි, ලංකාවේ අපි බෞද්ධ එහෙම අරගෙන යන්නේ මිශ්‍ර ප්‍රතිපදාව. එසා භෞතික දෙයක් තුලින් කවදාහම මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න යන්න එපා. ඒක මහා පිස්සු වැඩක් බවට පත් වෙනවා. අධ්‍යාත්මිකව මේ අන්ත දෙකෙන් නිදහස් වීම සිද්ධ කරගන්න. ඒක මම ඔබට කියන්නේ නෑ. මක්නිසාද? ඔබ ඉවත් විය යුත්තේ ඔබ තුලින්මයි, මා තුලින්මයි. මම මේ ඔබට කියන කරන අනක් නෙමෙයි. සද්ධර්මයේ කියන්නේ ඔබට කරන අනක් නෙමෙයි, ඔබට දෙන ක්‍රියාවක් නෙමෙයි, ඔබට දෙන දහමක් නොවේ. ඔබ මේ තුලින් සෑම විටම මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්න. නිකම්වත් වරදවා තේරුම් ගත්තොත් ආ මේ මම බණ අහනවා, මේ මට කියන බණ, මේ බණ මම තේරුම් ගන්න ඕන, මේ බණ මම මතක තියාගන්න ඕන, මේ බණ මම ගෙනියන්න ඕන කියලා. එසම මා ඔබට අනක් කරන්නේ නැහැ. ධර්මයක් කියන්නේ නැහැ, බණක් කියන්නේ නැහැ. ඔබ තුලත් තියෙනවා නම් බණක්, අනක්, දහම, ඒව පසුකින් තබන්න, අත්හරින්න. එකයි දහම. අතහැරීමේ වේගය යම් ප්‍රමාණයකට තිබ්බත් ඒ උපරිම වේගය තුල තමයි සියල්ල අතහැරෙන්නේ නේද? ඇඟිල්ලක උනත් මෙහෙම යමක් දාලා මෙහෙම කරකවනකොට කරකවනකොට එක්තරා ප්‍රමාණයකට කැරකෙද්දී ඔය කී එකක් උනත් අතේ තියෙන කාර්යකේ නේද අතේ දාන කරකවකව ඉන්නවනේ. නමුත් උපරිමේ වේගයට කරකවනකොට ක්‍රියාවේ ප්‍රතිඵලය හැටියට උපරිමේ වේගය තුළ මේක විසි වෙලා යනවා කියන්නේ. තේරුණා නේද? අනේකයි වෙන්න ඕන. ඉතින් සමහරලාට කියනවා මට මේ ඉතින් Nirodhe හසු වෙනවනේ පේනවනේ. ඒ පේනවනට මදි මේ ප්‍රමාණයක් පේන්නේ. ප්‍රමාණයකට මෙයා කැරකෙන්නේ. කැරකීම තුළ එයා මේ Nirodhe දැකීම තුළ තාමත් මමත්වයත් එක්ක බැඳිලා මෙයා යනවා. හොඳින් යනවා. දැන් හරියට අර මුල්ම දවසේ උනට බෙහෙත් බිව්වා වගේ. ඉතින් දැන් මම බෙහෙත් දීලා නෙන්නේ Nirodhe මන් දාගෙන නෙන්නේ. ඔව් ඉතින් නමුත් තවත් ප්‍රබලයි වෛරස් එක. ඒ නිසා තවත් බෙහෙත් ලැබෙන්න ඕන. තවත් බෙහෙත් ලැබෙනකොට තමයි යා මෙතනින් දුර වෙන්නේ. ඒ නිසා Nirodhe යම් ප්‍රමාණයකට දැනගත්ත මදි Nirodhen පිරීලා යන්න ඕන. ඔය උදාහරණෙ බුදුහාමුදුරන්ගේ කාලේ දේශනා කරේ මඩ පිරුණු වතුර කලයක් තියෙනවා. පිරිසුදු වතුර එන පීල් එකට මේක අල්ලනවා. අල්ලල බලන්න ටික දවසක් අල්ලගෙන ඉන්න බලන්න. අර කලේ උඩ කොටස විතරක් වතුර වැටෙන කොටස විතරක් පිරිසිදු වතුර වගේ පේනවා. පේනලා පැත්තකට ගත්ත ගමන් යට තියෙන මඩ උඩට එනවා. අනේ වගේ ඒ එක්තරා ප්‍රමාණයක් අපි මනස තුල Nirodhe කියන එක වර්ධනය වුණාට මදි එය පූර්ණත්වයට පත් විය යුතුයි. එවිටයි ආයි මඩ මතු වෙන්නේ නැත්තේ කියන කාරණේ අපි හොඳටම තේරුම් කරගන්නවා. එනිසා පූර්ණත්වයට පවිත්‍ර කරගත යුතු වෙන තමාගේ මනස. එනිසා තමන්ට යම් ප්‍රමාණයක් පිරිසුදු නැහැ කියලා ඒ තුලින් සෑහීමටපත් වෙන්න එපා. තමන් පූර්ණත්වයටම පවිත්‍රතාවය ඒ ඥාන දර්ශනය සම්පන්න කරගත්තේ නැති වුණොත් ආය අර මඩ වතුර ටක් ගාලා මතු වෙනවා වගේ වෙනවා. ඒ නිසා මේ පූර්ණත්වය තමා ලබා ගන්න තුරු එතෙන්ට දෙඩි වීරයක් ධර්මයේ ස්වයයාම සඳහා කරන්න ඕනේ. ඒක පලිබෝධයක් නොවන වීරයක් බවට පත් කර ගන්න ඕනේ. මොකද මම මේක අතහරින්න ගන්නෙ. දැන් රොඩු සොක් කරන්න මේ රේකයක් ගන්න ඕනේ. ඉතින් මේ රේක කර තියන් ඉන්නේ ඒ වෙලෙම රේකයක් හදාගත්ත මිනිස්සු රොඩු දෙක්කුව පිච්චුව රේකෙත් එතෙන්ට දැම්මා. ඒකනේ. ඒක නතර කරලා යන්න කටයුතු කරන්න ඕනේ. එහෙමයි. ඒක ප්‍රයෝජන ධර්මතා. දැන් අපි හැඳි හොදියොල දාලා හැමේ හැඳි ගියාට හැඳි කන්නේ නැහෙනේ. හැඳි කෑමට ගන්නේ නැහනේ. ඉතින් ඒ වගේ හැඳි වලින් කෑම ගෑමත් හැඳි කන්නේ නැහනේ. ඒ වගේ මේ ධර්මය කියලා කියන්නේ මේ ප්‍රයෝජනවත් ධර්මයක්. ප්‍රයෝජන උපකාරක ධර්මයක් කියලා කියන්නේ හැඳ කියන්නේ උපකාරක වස්තුවක්. ඒ වගේ ධර්මය කියලා කියන්නේ කන්න දින දෙයක් නෙවෙයි උපකාරක වස්තුවක් කියලා. තේරුණා නේද? ඒ නිසා ධර්මය පාවිච්චි කරන්නේ. ඒක ඒක මේ මේ හා මේ පරිබෝධයක් කරගන්න නැතුව ඒක උපකාරක වස්තුවක් හැටියට ගන්න නිතරම. එසේ අරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අවබෝධයටපත් කරගන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ධෛර්යය සහාය කැප කරන්න ලබන්න. ඒ වගේම තමන් මෙහෙවල බලන්න බුද්ධිය විවිධ පැතිවලින් කොම න්‍යායක ඉන්න එපා. විවිධ පැති කඩවල් වලට ගිහිල්ලා බලන්න, හැරිලා බලන්න. සමහරවිට අපි එකම පැත්තක ඉඳන් බලද්දි පේන්නේ නැති දෙයක් අපි තවත් පැත්තක ඉඳන් බලද්දි අපිට ඒක පේනවා. ඒ නිසා අපි විවිධ හැඩයන් වලට පාත්‍ර වෙලා බලන්න හැම පැත්තකින්ම මේක අඩුවක් පාඩුවක් මොනවා හරි දෙයක් තියෙනවද කියලා. එසේ එවිට ඔබගේ තුල තියෙන ග්‍රහණය, ඔබ තුල තියෙන දුර්වලකම, ඔබ තුල ඔබ රැඳී සිටින්නේ කුමකටද, පටලැවිලා තියෙන්නේ කොතනද කියන මනාව වැටහෙනවා. ඒ වැටහීම් තුළින් ඔබට පුළුවන් කාරයක්මක් ලැබෙනවා. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වන, සියලු විඥානයන්ගෙන් නිදහස් වන, සියලු සංඥාවන් වලින් නිදහස් වන, සියලු සංස්කාර වලින් නිදහස, නාම රූප වලින් නිදහස්, ඒ අශේෂ විරාග නිරෝධ උතුම් සැනසීම කියන එක ලබා ගන්නට පුළුවන්. නිවන කියලා කියන්නේ ආවරණ නැති බුද්ධියක්, ආවරණ නැති ඇසක්. නිවන් දකින්නවා කියලා කියන්නේ වැසුණු බුද්ධියකින් තොරව විවෘතව ලෝකේ දකින්නවා කියන එකයි. ඔබ හැමෝටම තෙරුවන් සරණයි.